යහපාලනයේ කියන සටන්වාට යටියට යොදාගෙන ආපු වර්තමාන රජයේ බොරුව සංස්ථාගත කරනවාද නීතිගත කරනවාද ඉව්වේ නම් ලිච්ඡවී පාලනය කියලා. ලිච්ඡවී පාලනයේ බොරු තිබුණේ නැහැ. පාබැංකු හරහා ජනතාවගේ මුදල් හොරකම් කරනවා කිව්වේ නැහැ ලිච්ඡවී පාලනයේ. ඒවා නරකු නැහැ ලිච්ඡවී පාලනයේ. ඉතිහාසයේ ගැන හරියටි විමසීමක් නොකර ප්‍රකාශ නිකුත් කරන අග්‍රාමාත්‍යවරයෙක් බව අපි දන්නවා. ඉතින් ලිච්ඡවී පාලනය ගැන එතුමා හිතනවා ඇති මේ ආකාරයට පත් කරන මහා බැංකු අධිපතිවරුන් හරහා හොරකම් කිරීම තුල තමයි ලිච්ඡවී පාලනය ස්ථාපිත වෙන්නේ. බොරු කීම තුල තමයි ලිච්ඡවී පාලනය ස්ථාපිත වෙන්නේ.